අපි එතුමට ඊ ආරාධනා කළා කුරුණෑල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්න කියලා. 14 ලක්ෂයක් ඡන්ද තියෙන කුරුණෑල දිස්ත්‍රික්කයේ තරඟ කිරීමත් එක්ක ලංකාවේ වැඩි ඡන්ද ප්‍රසාරකකින් එතුමා පාර්ලිමේන්තුවට යෑමේ කාර්යභාරයත් වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගොඩනැගීමත් අපේ මූලික කාර්ය. ඒක ජනතාව රටේ ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාවක් ඒ සඳහා දැන් සැදී පැහැදී